ආරක්ෂක අංශවල සියලු අය විවිධ අයතා චෝදනා මත දනුකන්දේ ගැසීමට දරන උත්සාහය පරාජය කරන ලෙසත් අනවශ්‍ය ලෙස රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම නොකරන ලෙසත් පරණගම කොමිසම් සභා වාර්තාව අනුව 7000ක් පමණ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව කියලා තිබුණා. ඒක කිසිම පිළිගත හැකි සාක්ෂිවලින් තොරව 40000 දක්වා වැඩි කරලා මේ රටට විරුද්ධව ගෙනියන ජාත්‍යන්තර ප්‍රහාරයන්ගෙන් මේ රට ආරක්ෂා කර දෙන්න ලෙසත් සියලු ජාතීන්ට සාධාරණ ඉෂ්ට කිරීම සඳහා රට අභ්‍යන්තරයේ කටයුතු කරන්න රටට නිදහසේ ඉඩ දෙන ලෙසත් අපේ ස්වයිරිභාවයේ නිදහස අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන් වශයෙන් මැදිහත් වෙන ලෙසත් ඉල්ලා සිටලා තමයි මේ ලියවිල්ල බාර දීලා